තියෙන ලියුම් ප්‍රමාණය ඉන්න තැපැල් කර්ම හතුරුන් සඳහා බෙදීමට තරම් වැඩි ප්‍රමාණයක්. එතකොට එහෙමනම් ඔවුන්ගේ උපරිම ධාරිතාවෙන් කටයුතු කර එළිපි බෙදා හැරීමට නොහැකි වුණා නම් ඒ සඳහා නීති අනුකූල පිළිගත් ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදය අනුගමනය නොකර නීති විරෝධී ආකාරයට මේ කටයුතු කරලා තියෙනවා. ඒ නිසා මෙතනදී බහුල වශයෙන්ම තියෙන්නේ මේ මැතිවරණ කාලේ ලිපි ඒ ඇරෙන්නට ඉතාම සුළු ප්‍රමාණයක් තියෙනවා. සාමාන්‍ය තැපැලට සහ සමහර විදේශවලින් පැමිණි ලිපි මේ සම්බන්ධයෙන් තාම මේ ලිපි එකින් එක අපි වෙන වෙන විමර්ශනය කළ යුතුයි. වැනි තත්ත්වයක් තියෙන්නේ කෙසේවත් මේ සිද්ධියේ වගකීම දෙපාර්තමේන්තුව භාරගත යුතුයි. ඒ සම්බන්ධයෙන් මා ජනතාවට කිසියම් අපහසුතාවයක් කියලා තියෙනවා නම් දෙපාර්තමේන්තුවේ කීර්තිරාමයට මේ කැළලක් මේ සම්බන්ධයෙන් ගත හැකි උපරිම නීතිමය ක්‍රියාමාර්ග ඉතාම කඩිනම් ගන්න බව මට බොහොම වගකීමෙන් ප්‍රකාශ කරන්න පුළුවන්.